මම පාසල් ක්‍රිකට් ගැන ලොකු ඕනකමින් බලන් ඉන්නවා. විශේෂයෙන් පහුගිය කාලේ පාසල් ක්‍රිකට් ගැන ලොකු අවධානය යොමු වුණේ නැහැ. මුළු රටේම පාසල් ක්‍රිකට් පද්ධතියම වැටුවා. ඒකට ප්‍රධානම හේතුව අපි අවධානය යොමු කරන්නේ ප්‍රධාන ක්‍රීඩකයන් කීප දෙනෙක් ආරක්ෂා කරන්න විතරයි. ඒකෙන් තමයි ක්‍රීඩා විනාශ වුනේ. ඉතින් මේ පහුගිය කාලේ වෙච්ච විනාශෙත් එක්ක මේ වැටිච්ච වැටිල්ල ගොඩ ගන්න සෑහෙන අමාරු වෙනවා. හැබැයි මට පේනවා අපි තරුණ දක්ෂ ක්‍රීඩකයෝ ටිකක් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ඇන්ජලෝ මැතිස් නායකයෙක් හැටියට අද ඉස්සර හිටියට වඩා හුඟක් දස්කම් දක්වනවා. දැක්මක් තියෙන පුද්ගලයොත් එක්ක තමයි ක්‍රීඩාව යෙමෙන්නේ. ඒ වගේම මම ඉදිරි කාලයේදී ක්‍රිකට් ආයතනයත් සමග සාකච්ඡා කළ විශේෂයෙන් පාසල් ක්‍රිකට් පද්ධතිය ගැන මගේ තියෙන දැනුමත් එක්ක ඒ සම්බන්ධතාවය ඉදිරියේදී ඇති කරගන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි එන පුද්ගලයා කවුද කියලා බලන්න ඕනේ.